තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධාස්සේ. දෙදහස් පහළොව වසරේ හතරවෙනි මාසේ හතරවෙනිදා ශ්‍රී සිද්ධාර්ථ විහාරයේ පැවැත්වෙන භාවනා වැඩසටහන. අවබෝධයෙන් අවබෝධය පිණිස සිද්ධ කරන දේශනයක්. මා අවබෝධ කරගත්තේ නැති දෙයක් මා ප්‍රකාශ කරන්නේ නැත. ඒක ඔබට හිතේ සහනයකට, හිතේ සැහැල්ලුවකට, සන්තෝෂයේ දනවන කාරණයක් නෙමෙයි. ඈ සතුට දනවන කාරණයක්. අවබෝධයෙන් අවබෝධය පිණිස දේශනා කරන ධර්මයක්. තව දේශනා ක්‍රමයක් තියෙනවා, දැනුමින් දැනුවත් වීම පිණිස දේශනා කරන ධර්ම තියෙනවා. එතකොට ඒ අතර වෙනස දන්නවනේ. දැනුමින් දැනුම ඇති කරගන්න දේශනා සහ අවබෝධයෙන් අවබෝධය ඇති කරන දේශනා. ඒ ධර්මය අවබෝධ කර ගැනීමෙන් ඇති වෙන දේ තමයි අපේ ජීවිතයේ තියෙන දුක්ඛ දෝමනස්යන්, මානසික පීඩාවන් ඇති වෙච්චේව නැති වෙනව, ඇති වෙන්න තියෙන දේවලුත් නැති වෙනවා. මෙලෝ වශයෙන්ුත් සහනසීවි ආවයක් ලැබනෝ සසර සාංසාරික වශයෙන් දුගති ගාමී නොවි සසර සැපවත් භාවයට පත් වෙනවා. මෙන්න මේ කරුණු ටික තමයි සම්පූර්ණ වෙන්නේ. අපි ඉගෙන ගන්න ඕන ආගමක් නොවේ. අපි ඉගෙන ගන්න ඕන සත්‍ය. කුමන සත්‍යද? ජීවන සත්‍ය, ලෝකීය සත්‍ය, ලෝකෝත්තර සත්‍ය. පැහැදිලිනේ? අපි සත්‍ය හරියට ඉගෙන ගන්නකොට සියලුම ආගම් ඉගෙන ගන්නවා වෙනවා. සත්‍ය ඉගෙන ගත්තේ නැති කෙනෙක් මොනතරම් ආගම් වල තියෙන දැනුම කටපාඩම් කළා, ඒ කිසිම කෙනෙකුට ඒ දහමෙන් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට ලැබෙන දෙයක් නැහැ. හැමෝටම තියෙන සංකල්ප ටික. අන්ධ කෙනෙකුට තියෙන්නේ හැම දෙයක් පිළිබඳවම සංකල්පයක්ද නැද්ද? ඇස් අන්ධයි ඉන්නේ. අන්ධ කෙනෙකුට සිරීපාද කන්ද මේ වගේ, සීගිරිය මේ වගේ, ජයශ්‍රී මහා බෝධිය මේ වගේ කියලා කිව්වහම තියෙන සංකල්පයක්ද නැද්ද? සංකල්පයක් තියෙනවා. අපිත් නොගිය රටක් පිළිබඳව අපිට කිව්වහම කෙනෙක් අපිට තියෙන සංකල්පයක්ද නැද්ද? සංකල්පයක්. එහෙමනම් මේ ප්‍රත්‍යක්ෂ නොව හැම කාරණයක් පිළිබඳවම තියෙන්නේ සංකල්පයක්. සංකල්පයක් යථාර්ථවාදීද? නැහැ. සත්‍යවාදීද? නැහැ. ඇත්තද? නැහැ. එහෙමනම් අපි ඇත්තට පිවිසිය යුතුයි. අපි ඇත්තට පිවිසිලා නැහැ තාමනේ. සත්‍යයට පිවිසිය යුතුයි. සත්‍ය සොයාගන්න හොයන්න දිශාවක් පෙන්වන්න ඕන. සත්‍ය සොයාගෙන යන්න කෙනෙකුට දිශාවක් පෙන්වන්න ඕන. ඒ දිශාව තමයි වෙන කොහේවත් කිසිම දිහාවක නෙමෙයි, තමා දෙස. තමා දෙස තමයි දිශාව. තමා දෙස යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? තමන්ගේ ඇස් දෙකයි, කන් දෙකයි, නාසයයි, දිවයි, ශරීරයයි, මනයි කියන මෙන්න මේ සදායතන ටික තමයි. ඔන්න දිශාව, නිවන හොයාගෙන යන දිශාව. දැවෙනවා නම් දැවෙන්නේ ඔය හයෙන්, නිවෙනවා නම් නිවෙන්නේ ඔය හයෙන්. ප්‍රශ්න තියෙනවා නම් තියෙන්නේ ඔය හැයේ, උත්තර තියෙනවා නම් තියෙන්නේත් ඔය හැයේ. පැහැදිලිද? වෙන කොහෙවත් තියලා ගබඩාවේ තිබිලා ගේනවද උත්තර? නෑ, මේ ඉන්ද්‍රයන් 6 තුල තමයි මේ සියල්ලම තියෙන්නේ. දැන් අපිට අවශ්‍ය කරනවා මේ ඉන්ද්‍රයන් 6 තුල තියෙන දුක නැති කරන්න. මේ ඉන්ද්‍රයන් 6 තුල තියෙන දුක් වේදනාව නැති කරන්න අපිට අවශ්‍ය කරලා තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේකට සම්‍යක් සංකල්පනාවක් පෙන්වලා දුන්නා. මෙන්න මේ විදිහට කල්පනා කළාම මේ දුක නැති වෙනවා. සම්මා දිට්ඨියක් පෙන්වුවා. මෙන්න මේ විදිහට දකින්නකොට මේ දුක නැති වෙනවා. මෙන්න මේ ඇත්ත අවබෝධ කරගන්නකොට මේ දුක නැති වෙනවා කියලා පෙන්වුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සියලු සංස්කාරක ධර්මය අනිත්‍යයි කියලා. අපි ඒකට එකඟද නැද්ද? එකඟයි. හරි. සියලු සංස්කාරක ධර්මය අනිත්‍යයි කියලා අපි තේරුම් අරගෙන තියෙනවා. අපි ඒකට එකඟයි. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා යම් සංස්කාරක ධර්මයක් ලෝකේ නිත්‍යයි කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද ඒක? පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ සදාකාලික බ්‍රහ්මයේ සදාකාලික දෙවියෙක් ඉන්නවයි කියලා පිළිගන්නවද? නැහැ. ඔය අනිත්‍යයි කියන එක සදාකාලිකද? මම අහන්නේ අනිත්‍ය කියන දෙවියන් සදාකාලික නැහැ. මිනිස්සු සදාකාලික නැහැ. අනිත්‍ය සදාකාලිකද? මොකද උත්තරේ? පිරිසක් උත්තර විරහිතව සිටිනෝ පිරිසක් උත්තරවලට එන්න උත්සාහ කරනවා, නමුත් සැකයි. සියලු දෙනාගේම අවංක උත්තරේ මොකද්ද? අනිත්‍ය සදාකාලිකද? ඈ? බයින් දෙන්නේ උත්තරේ. තමන් හොඳටම නුවණින් කල්පනා කරලා බලන්න අනිත්‍ය සදාකාලිකද කියලා. ඔය කාරණේ විශේෂ ගැඹුරු කාරණයක්. ඕක අපි බොහෝම සංයමයකින් යුක්තව අවබෝධ කරගන්න ඕන කාරණයක්. ඔව් නෑ බෑ වලින් උත්තර දීලා අපිට බේරෙන්න පුළුවන් කමක් නෑ. අපි ආත්මීය වශයෙන් වෙනසක් ඇති කරගන්න තියෙන කාරණේ. ආත්මීය වශයෙන් වෙනසක් ඇති කරගන්න තියෙන කාරණේ. ප්‍රපාතයකට වලකට කවුරු හරි වැටුනහම තව කෙනෙක් උදව් කරන්න ඕන ගොඩට එන්න. ඒ වගේම මනස තුලත් කෙනෙක් අතරමං වුණහම තව කෙනෙක්ගේ මනසින් නිරවුල් කරගන්න, ඒ මනසින් ගොඩ එන්න කෙනෙකුට උදව් කරන්න ඕන. මේ උදව්ව තමයි අපි මේ සිද්ධ කරන්නේ. ධර්මයේ නැමැති ලණුවක් අපි එවනවා. ওই ලණුව එල්ලිලා ගොඩට එන්න කියලා. හැබැයි තමන් තේරුම් කරගන්න ඕන මම ඉන්නේ ප්‍රපාතයක කියලා ඉස්සල්ලාම. මම වැටිලා ඉන්නේ අගාධයකට කියලා තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තේ නැති වුණොත් ඒ අය කවදාවත් ගොඩ එන්න කල්පනා කරන්නේ නැහැ. ඒකයි ස්වභාවය. තමන් යම් යම් දේවල් දන්නේ නැහැ කියලා දැනුනොත් තමයි යාට දැනගන්න ඕනි කියලා අදහසක් ඇති වෙන්නේ. තමන් දුප්පත් කියලා දැනුනොත් තමයි යා පෝසත් වෙන්න ඕනි කියලා අදහසක් ඇති කරගන්නේ. තමන් මානසික පීඩාවකින් ඉන්නේ කියලා දැනගත්තොත් තමයි යා ඒ පීඩාවෙන් නිදහස් වෙන්න කල්පනා කරන්නේ. එහෙනම් තමන්ගේ අඩුව දන්න කෙනා පණ්ඩිතයෙක්. තමන්ගේ අඩුව දකින්න කෙනා පණ්ඩිතයෙක් වන්න සුදුස්සෙයි. ඔබෙත් ඔබ අඩුවක් දකින්නවද? තමා විසින්ම තමාම විවේචනයට ලක් කරනවද? ස්වයං විවේචනයක් තියනවද? සසර ගැන බය කොහොමද තමන්ට දැනෙන්නේ? අපායේ අයිද නොයයිද කියලාද හිතෙන්නේ? මට නම් තරුණ කාලේ තිබ්බා. කොහොම ජීවත් වුණත් මලාට පස්සේ කොහේ යයිද දන්නේ නැහැ, අපායේ යයිද දන්නේ නැහැ කියලා බයක් තිබ්බා. දැන් දුගතියකට අපාය නැති වුණත් නිකන් දුගතියකට හරි ගියයි කියලා. චේතනාව පැහැදිලි නැති වුණොත් පුතජන භාවය ඊටාම භයානකයි. කොයි වෙලාවෙද කියන්න බෑ. පුතජන මානසිකත්වයේ වේගෙන් කඩා වැටෙන ස්වභාවයක්. හි යුක්තයි. කොච්චර හිත හදාගෙන හිටියා පුතජන භාවයේ ඉඳගෙන වේගෙන් කඩා වැටෙන. ඒ නිසා තමයි ධර්මයට ලං වෙන්න ඕන. ඔය ධර්මාශෝක රජතුමා 84,000 පන්සල් හදලා පුතා දුව මහාන කරලා රහතන් වහන්සේලා බිහි කරලා රහතන් වහන්සේලාගෙන් බණ අහලා, මේ අපේ නෙමෙයි, රහතන් වහන්සේලාගෙන් බණ අහලා ඒත් බැරි වුණා, තරහක් ආවා, පිමුරෙක් වුණා කියලා සාහිත්‍යයේ තියෙනවා. එච්චර දෙයක් කළා එහෙම වුණා නම් අපිට මොනවා වේද? ඒ නිසා අපි අතිශයින්ම කල්පනාකාරී වෙන්න ඕන. එහෙනම් අපි හිත හදලා අපි තියන්න ඕන නොසෙල් වෙන මට්ටමකට. සේලෝ යතා ඒක ඝනු වාතේන න සමීරති. ඒවන් නින්දාප සංසාසු න සමින්ජಂತಿ පන්විතා. අන්න ඒ වගේ නින්දාවෙන් ප්‍රසංසාවෙන් නොසෙලෙන මනසක් ඥානයක් ගොඩනගලා තියන්න ඕන ගැඹුරු මනසේ. බාහිරෙන් අපි ඒවා හරියට භුක්ති විඳින්න සාධාරණ කටයුතු කරන්න ඕනේ. අපේ අධ්‍යාත්මය නොසෙල් වෙන්නට සාදා ගන්න ඕන. නිවන හොයන්න නම් ඉස්සෙල්ලම තේරුම් කරගන්න ඕන නිවන තියෙන්නේ කොහෙද කියලා. නිවන පිහිටා ඇත්තේ කොහෙද? දැන් අනුරාධපුරේ යන්න ඕන කෙනෙක් ඉන්නවා නම් අපි අහනවා අනුරාධපුරේ පිහිටා ඇත්තේ කොහෙද? එතකොට දන්නවනේ. හරි. කතරගම යන්න ඕන කෙනාට අපි අහනවා කතරගම පිහිටා ඇත්තේ කොහෙද? කොයි පළාතද? මම දන්නවා. ඒ වගේම නිවන පිහිටා ඇත්තේ කොහෙද? ආ? දැන් මේව සම්මර්ෂණය කරන්නම ඕනේ. මොකද හේතුව තමාගේ ඥානනෙන් මේක අවබෝධ කරගන්න නිසා, කියලා දෙන්න ලද පාඩමක් නොවන නිසා සම්මර්ෂණය අවශ්‍යයි. බුද්ධිමේ සම්මර්ෂණය අවශ්‍යයි. දැන් අපි හොයනවා නිවන පිහිටා ඇත්තේ කොහෙද? උත්තරයක් එන්නේ එකවරම. උත්තරයක් එන්නේ නැති වුණාම අපි අතහැරලා දානවද? නෑ. තව වරක් දෙකක් උත්සාහ කරනවා. තාමත් හම්බුනේ නෑ. තවත් උත්සාහ කරනවා. තමා තුල. තමා තුල කොහිද පිහිටා ඇත්තේ? දැන් මේක අපි හැමෝගෙන්ම අහව ප්‍රශ්නයක්. ඊළඟට සියලු දෙනාගෙන් ඇහුවේ දැන් මේ කරන්නේ කුමක්ද? අපි එක පවුලක්, ඥාති පිරිසක්, අපි සියලු දෙනාම එගොඩ යන්න ඕන. අපි ඔක්කොම එක බෝට්ටුවේ ඉන්න පිරිස. බෝට්ටුවේ ඉන්නකොට සමගි වෙනවනේ නේ. කොහොම හරි අපි තෙරක් හොයාගමු. අපි ඔක්කොම අනාතයි, සරණයි. ඒ නිසා අපි තෙරක් හොයාගමු කියලා සාකච්ඡා කරන. ඒ නිසා මෙතන කවුරුවත් නැහැ, උගතෙක් නූගතෙක් නැහැ. මම දේශනා කළම තියෙනවා නු ගුරුවරයෙක් නැහැ මේ. මම ඔබගේ ගුරුවරයා නොවේ. ශිෂ්‍යෙක් නෑ මෙහි. ඔබ ශිෂ්‍යෙක් වන්නට එපා. ගුරුවරයෙක් ඉන්න තැනනේ ශිෂ්‍යෙක් වෙන්නේ. මා ගුරුවරයෙක් නොවේ, ඒ නිසා ඔබ ශිෂ්‍යෙක් නොවේ. මෙහි ඉගැන්වීමක් නෑ. පැහැදිලිනේ? හරි. මෙහි ඉගැන්වීමක් නෑ. තමා තුල කොහෙද ඇත්තේ? සිත. සිත. සිත කොහෙද තිබෙන්නේ? සිත කොහෙද තිබෙන්නේ? මේවා අර කවි පද පේලියක් අත්වලා අල්ලගෙන මා කිව්වහම කියන්න. අහසේ මල් වරුසාවයි අහස පුරා මල්. ඒ වගේ ලේසි නෑ. ඉතින් අපි කට්ටියත් අර අහසට පිඹිනා නේ එරං කලේයා කියන වගේ අපි හැය පුරුදු වෙලා ඉන්නේ. අර ඒ වගේ විදියකට කවි කියමින් ස්තෝත්‍ර කියමින් සරල ජීවිතයක් ගත කරන්න මේ වගේ වැඩසටහන් මේ වගේ දේශනා කරනකොට අනේ අපිට නම් මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ නැහැ. ඕක අපිට තේරෙන්නේ නැහැ. ඕක හරියන්නේ අපි යන් අර අහසට පිඹිනා එරං කලේයා කියන තැනකට යන්. ඊළ කවි කියේ ඉඳිමු. ඉගෙන ගන්න බැරි ළමෙක් මට ඉගෙන ගන්න බෑ කියලා ඒක අයින් වෙලා හිටියොත් එයාට සදාකාලින් ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න බැරි ළමෙක් කොහොම හරි පන්ති වලට යවලා ගුරුවරු මුණ ගැස්සලා උගන්වනවා. ඔයගොල්ලොන්ට ඉතින් මුණ ගැස්සන්න කෙනෙක් නැහැ. ඔයගොල්ලෝ මුණ ගැහිලා මේ ධර්මය ප්‍රකට කර ගන්නවා. සිත තියෙන්නේ කොහේද? ඔව්. ඔන්න මට හොඳ උදාහරණයක් පහළ වුණා. දැන් මේ වාහනවල තියෙනවනේ, වාහනවම නතර කරලා තියෙනවා. කෙනෙක් ඇවිල්ලා හොයනවා මේ වාහනේ ඇදගෙන යන ශක්තිය කොහෙද තියෙන්නේ කියලා. වාහනේ රෝද කරකවල වේගින් 100ට 200ට වේගින් අරගෙන යන ශක්තිය කොහෙද තියෙන්නේ? හොයාගන්න පුළුවන්ද? හොයාගන්න බෑ. එහෙම ශක්තියක් කොයිබකවත් නැහැ. හැබැයි අපි මේක යතුරු දාලා කවලා කවලා ගහපු ගමන් අන්න ජනනය වෙන්න පටන් ගන්නවා. තෙල්වල උපකාරයෙන්, එන්ජිමේ උපකාරයෙන්, බැටරියේ උපකාරයෙන්, වාතයේ උපකාරයෙන්, ගින්දරේ උපකාරයෙන් අර සියල්ල එකතු වෙන තැන ජනනය වෙනවා. හැබැයි වාහනය නතර කරලා දීදී ওই වාහනේ ඇදගෙන යන හයිය හොයන්න බෑ. සිතත් ඒ වගේ. සිතත් ඒ වගේ. දුවන වාහන සහ නතර කරපු වාහන වගේ. රහතන් වහන්සේලා නතර කරපු වාහන වගේ. උන්වහන්සේලා සසර ගමන දුවන එක නතර කළා. අර ඇතුලේ අර මහා ශක්ති ජනනය එයා ඇති කරන්නේ. එයා නතර වෙලා. සසර ඉන්න අය මොකද කරන්නේ? නිතරම අර දුවන වාහනයක් වගේ අර ශක්තියින් ජනනය කර කර ශක්තියින් නැති කර ගන්නෝ. ඒ ශක්තියින් දුවගෙන යනවා. ඉතින් මෙතන තියෙනව නතර කරපු වාහනක් තියෙනවා. තාම ස්ටාර්ට් එකේ දුවන වාහනක් තියෙනවා. ඉතින් දුවන වාහනයක තුල තමයි මේ වේගයේ ශක්තිය කියන එක පවතින්නේ. ඉතින් චිත්ත ශක්තිය කියන එක තියෙන්නේ එතන. දැන් ඔබේ හිතත් දුවන හිතක්ද නතර වෙච්ච හිතක්ද? දුවන හිතක්. දුවන හිතක්. නමුත් හිත කියලා දෙයක් අර වාහනය තුල ශක්තියක් හොයා ගන්න බෑ වගේම සිත කියන එකත් මේ ඒකීය ධර්මයක් හැටියට තියෙන තැනක් හරි මොනවා හරි කියන්න බෑ. මේ ගස්ඨණයක් මත හට ගන්නා වූ වේගයක්. දැන් අහසේ අපිට මේ දවස්වල අකුණු සරණේ හෙන ගහනවා. හෙන අරන් තියලා අඩුක් කරලා තියෙන තැනක් කොහේ හරි හොයන්න පුළුවන් බෑ. ඒ වාගේම හිතක් හොයන්නත් බෑ. පැහැදිලිනේ? ඒකයි. හිතක් හොයන්න පුළුවන් කමකුත් නෑ. සිත කියන්නේ ඒ ශවස්තුන් වල ගැටීම් හේතුවෙන් හට ගන්නා වූ වේගයට හිතයි කියන. ඒ හිතට නේද අපි මමයි කියන්නේ. ඒ හිතට තමයි මමයි කියලා කියන්නේ. ඊට පස්සේ ඒ හිතට හැබැයි ඒ වේගය නැති වෙනවා යම් මොහොතක. එතකොට මම නෑ, සිත නෑ. මම නෑ, සිත නෑ. මමත්වයේ සිත පුරුදු වෙලා ඉන්නේ මමත්වය තුලින් එන රසයක් භුක්ති විඳින්න. මමත්වයෙන් ලැබෙන රසයක් ලෝභ රසය, ద్వේෂ රසය, මෝහ රසය තියෙනවා. කුතුහලය, කුතුහලයේ රසවින්දනයක් හැටියට විඳින්නේ නැද්ද? විඳිනවා. චිත්‍රපටි හදන්නෙම කුතුහලයේ තියලා. ටෙලිනාට්‍ය නතර කරන්නෙම කුතුහලයේ තියලා. ඒක කුතුහලයේ රසයක් තියෙනවා. කුතුහලයේ රසයට කැමතියි. ලෝභ දේශ මෝහ රසයේ තියලා තමයි ඔක්කොම හදලා තියෙන්නේ. ඒකට තමයි ජනතාව කැමති, ඒක තමයි හදන්නේ. දැන් මේ නිර්වාණ රසයේ කුළු ගන්නවා. නිර්වාණ රසයේ ගැප් කරලා තමයි සද්ධර්මයේ දේශනා කරන්නේ. අර ලෝභ දේශ මෝහ රසය නෙමෙයි. තේරුම් ගන්න කාරණා සම්මර්සණය සඳහා ඉතුරු වෙනවා. ඒ උනාට ඒක කුතුහලයේ සඳහා ඉතුරු වෙන්න තියෙන දේවල් නෙමෙයි. ඔබට ඔබේ සිතුවිලි පද්ධතිය තුළ කුමන සිතුවිලිද කරදර, බාධා, පීඩා පමුණුවන්නේ? සමහර වෙලාවට එක සිතුවිලි පද්ධතියක් කියලා දෙයක් නැතුවේදී, නමුත් Tamanට කියන්න තේරෙන්නේ නැති පීඩනයක් තමා තුළ තියනවා වෙන්න පුළුවන්. තමා තුළ තියනවා වෙන්න පුළුවන්. තමා තුළ පැහැදිලි කරන්න බැරි පීඩනයක් තමා තුළ තියෙනවා වෙන්න පුළුවන්. මොකද්ද කියලා කියන්න බෑ. උදාහරණයක් වශයෙන් තිරිසන් සතුන්ගේ තුවාලයක් එහෙම හැදුනහම ඒ සතාට යම් වේදනාවක් කියලා තේරෙනවා. නමුත් එහෙම තේරුණයි කියලා ඒ වේදනාව මොකද්ද, ඒ වේදනාව කොතනද තියෙන්නේ, ඒ වේදනාව ඇයි ඇති වුනේ, ඒ වේදනාවට පිළියම මොකද්ද කියලා තේරෙනවද? තේරෙන්නේ. අන්න ඒ වගේ තමයි ප්‍රඥාව අඩු ලෝක සත්‍යයා දුක මොකද්ද, දුක්ඛ සමුදය මොකද්ද, දුක්ඛ නිරෝධය මොකද්ද, නිරෝධගාමිනී ප්‍රතිපදාව මොකද්ද, මේ දුකින් නිදහස් වෙන්න මං කළ යුත්තේ මොකද්ද කියලා තේරෙන්නේ. ඒක අන්ධභාවය කියන්නේ ඒකයි. එවන් අන්ධභාවයක් තියෙන තැනකට ඇවිල්ලා තමයි මේ බුදුහාමුදුරුවෝ මේ ධර්මය අපිට දීලා තියෙන්නේ. පුදුම අන්ධභාවයක් තියෙන මේ පුතජන සත්වයාගේ. පොඩි පහේ අන්ධභාවයක් නෙමෙයි. ආන්ද ලෝකයේ තියෙන පරම අන්ධභාවය තමයි අවිද්‍යාව. ඒ එවැනි කරුවලක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ තරම් ඒක භයානක අන්ධභාවයක්. නිර්වාණය පිහිටා තියෙනෝ අනන්තයෙන් එහා. පේනවද? නිර්වාණය පිහිටා තියෙන අනන්තයෙන් එහා. ඇයි පේන්නේ නැත්තේ? අන්ධයි. දැන් වීදුරුව කොහේ තිබෙනවද කියලා අහුව මම කියනවා වීදුරුව මේසේ මත තිබෙනවා. ඇස් ඇති ඔක්කොටම මොකද උනේ? පෙනුණා. ඇස් ඇති කෙනෙක් මෙතන හිටියා. ආබාධිත තත්වයකින් හෝ උප්පත්ති භාවයකින් අන්ධ භාවයෙන් පෙළෙන කෙනෙක්. එයා මොකද කියන්නේ? ඔයාට පේනවද? නැහැ. එහෙමනම් අපි ළඟ තියෙන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ දකින්න බැරි අන්ධභාවයක් තියෙනවා. ඒක පිළිගන්න ඕනේ. ඒක අපහසු වුණත් ඒක පිළිගන්න ඕනේ. නිවන පිහිටා තියෙනවා රාත්‍රිය හා දහවල ඉක්මවා. ඒ කියන්නේ අන්ධකාරය හා ආලෝකයේ ඉක්මවා නිවන පිහිටා තියෙනවා. පේනවද? නෑ. අන්ධයි. මරගන්න යන්නේ. අන්ධයි. ඇස් තියෙන කෙනාට ඒක පේනවා. මේක පෙන්වන්නේ අධ්‍යාත්මික අන්ධ බව බරපතලයි දෑසේ අන්ධ බවට වඩා. මේ ධර්මයේ දෑසින් අන්ධ කෙනෙකුටත් අවබෝධ කරගන්න පුළුවන්. මොකද අධ්‍යාත්මික අවදි කරගන්න net දෙකක් තියෙන්නේ. ප්‍රඥාමය ඇසක් තියෙන්නේ. කොහෙද තියෙන්නේ? අන්ධකාරය හා ආලෝකය ඉක්මවා තියෙනවා. පේනවද? උත්සාහ කරන්න ඕන. දකින්න උත්සාහ කරන්න ඕන. නිර්වාණයෙහි පාට කවරක්ද? කුමක්ද? නිර්වාණයේ පාට කුමක්ද? පාටක් නැත. දැන් මේ ලෝකේ හැම දෙයකම පාටක් තියෙනවා. අහසට පාටක් තියෙනවද නැද්ද? තියෙනවා. වලාකුළු වලට පාටක් තියෙනවද නැද්ද? තියෙනවා. ගහට, කොළට, ඇලට, දොලට, යාන වාහන වලට, ඉමේස් වලට, හැම දෙයකම ඔබ දකින දේවල් වලට පාටක්කින් යුක්ත දේවල්ම නේද දකින්නේ? පැහැදිලිනේ? පාටකින් තොර දෙයක් අපි ලෝකේ දැක්කේ නැහැ. නිර්වාණයට පාටක් නැත. පේනවද? මං කියන එකක්වත් ඉතින් පේන්නේ නැහැ. මේ දේශනා කරන එකක්වත් පේන්නේ නැහැ. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේගේ අර ලෝකෝත්තර ඇස මතුවෙන්න ඕන. හැබැයි මතුවෙන්නේ ඔබ උත්සාහ කරන තැන. සද්ධර්මය අහන තැන, උත්සාහ කරන තැන. මේ ධර්ම දේශනාවකින් හදන්නේ මග. උපායක් හදන්නේ ධර්මයෙන් හදන්නේ ඔබ ධර්මයේ දකින්න උපායක්. දැකලා තියෙනවද පොඩි බබාලා දන ගාගෙන චුට්ටක් නැගිටින්න හදන කාලේ අම්මලා චුට්ටක් ඈතට ගිහිල්ලා මිනිගෙඩියක් අරගෙන මෙහෙම හොලවනෝ හපන හපන හපන කියලා. ඒ මිනිගෙඩිය දෙන්න නෙමෙයි හොලවන්නේ. ළමයා ටිකක් ඇවිදගෙන මෙහාට එන්න. එතකොට ළමයා පුරුදු වෙනවා පොඩ පොඩ දෙපොඩ පොඩ දෙපයින් දෙපයින් නැකිටි. මොකද පොඩි පොඩි කාලේ අම්මලා තාත්තලා හරි කැමතියි තමන්ගේ දරුවා නැගිටලා යනවා කියලා. දකින්නකොට හරි ආසයි. දන ගන්නකොට ආසයි. ඒ වගේ මේ ධර්මයක් තියෙන්නේ ඔබට මේ නැකිටලා ඉන්න උගන්වන වැඩපිළිවෙලක්. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක පාර හදන්නේ පාර කෙනෙකුට ලබා දෙන පාරක්. මේක ඵලය නෙමෙයි. පාරක් තියෙන්නේ සමස්ත ධර්මයේ තුලම තියෙන පාරක්. මග පෙන්වනවානේ බුදුහාමුදුරුවෝ. මග පෙන්වනවා අවබෝධය කරගන්න ඕන තමන්. ඒ පාරේ ගමන් කරන කෙනාට නිතදීම ඵලය හම්බ වෙනවා. ඵලය අපිට දෙන්න බෑ. දැන් මා දේශනා කරපු මේ ධර්මය ඵලය. එහි අවබෝධය දැක්ම පහළ වුණොත් ඒක තමයි ඵලය. එනමුත් ඒ ඵලය ගෙනල්ලා මට මෙතන පෙන්වන්න බෑ. අන්ධකාරය හා ආලෝකය නැති අවස්ථාවක් ලෝ ගෙනල්ලා පෙන්වන්න බෑ. වර්ණයෙන් තොර වූ දෙයක් ඔබට ගෙන්වලා පෙන්වන්න දෙන්න පුළුවන් කමක් නැහැ. අනන්තයෙන් එහා දෙයක් ඔබට ගෙන්නලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. විශ්වය අපි කියනවා අනන්තයි. විශ්වය අනන්තයි. මේ අහස අනන්තයි. එහෙත් අපිට අනන්තය පේනවද? නෑ, සීමාවක් තමයි පේන්නේ. අපිට අනන්තය පේන්නේ. ඊළඟට ඔය විද්‍යාඥයන් NASA ආයතනයෙන් දාලා තිනෝ හබල් දුරේක්ෂය කියලා ඒවා එහෙම තියෙනවා. ඒවා ආලෝක වර්ෂ වලින් මිලියන ගණන් ට්‍රිලියන ගණන් හොයාගෙන යනවා. ඒත් මේ හබල් දුරේක්ෂය තවත් තාම අනන්තය පෙනිලා නෑ. අවුලද කවුරු හරි පුතාල එහෙම කියලා තියෙනවද? නෑනේ. ඒගොල්ලොත් කියන්නේ මොකද්ද? තාම අපිට අනන්තය අවුලලා නෑ. එක එක එක එක ඉරවල් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් හොයාගත්ත තාම අනන්තය හසු වෙන්නේ නෑ. ඇසින් දකින්න පුළුවන් ද අනන්තය? ඇසින් දකින්න බෑ. ඒ නිසා අද ඉන්න විද්‍යාඥයෝ තාම ඉන්නේ ඇස තුල. NASA ආයතනයේ ඉන්න ඔක්කොම විද්‍යාඥයෝ ඉන්නේ ඇස තුල. ඒත් අපේ බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්නුවා ඇසින් දකින්න බෑ අනන්තය. ඔබ ඇස ඉක්මවා ඥානය පහල කරගන්න. ඒ ඥානයෙන් ඔබට අනන්තය දකින්න පුළුවන්. එහෙනම් NASA ආයතනයේ තාම ඇවිල්ලා නැහැ බුදුහාමුදුරුවෝ හිටපු තැනට. ඒ දකින්න විශ්වයේ අනන්තය දකින්න පුළුවන් තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. එතෙන්ට තාම ඇවිල්ලා නැහැ. ඒ ආර්ය ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ළඟ තරමටවත් NASA ආයතනයේ විද්‍යාඥයාගේ ඇස තාම හැදිලා නැහැ. අපි කියන්නේ ඒක නරකයි කියන නෙමෙයි, තාම ශ්‍රේෂ්ඨයි. භෞතික විදියට පින්තූරකින් ෆොටෝ එකකින් මේ ලෝකයේ පිළිබඳව මිනිස්සුන්ට පෙන්වීම. නමුත් මේ ධර්මානුකූලව බලන කල්හි අපිට ඉතාම වැදගත් මේ අනන්තයේ දකින ඥානය. අනන්තයෙන් එහා දකින ඥානය. පැහැදිලිනේ? එහෙමනම් මේ ඇස කියන ස්වභාවය හරිම සීමිත ධර්මයක් කියලා තේරුම් කරගන්න ඕන. ඇසට ලොකු අගයක් දෙන්න එපා. කන කියන ධර්මතාවය සීමිතයි. ඒකට ලොකු අගයක් දෙන්න එපා. මට මේ කනින් හැම දෙයක්ම ඇහෙනවයි කියලා. දැන් ওই දුරකථන වලත් තියෙනවා හර්ට්ස් ගන්න අඩු කරගෙන අඩුගෙන අඩුගෙන යනකොට අපිට මේක ඇහෙන්නේ නැති වෙනවා. ඒ ඇහෙන්නේ නැති සමහර ශබ්ද මට්ටමට නමුත් අර බල්ලන්ට ඇහෙනවා. ඒ සතාට ඇහෙන මට්ටමට තියෙනවා. එහෙමනම් මේ සීමිත ශක්තියින් සහිත ඉන්ද්‍රිය පද්ධතියක් තියෙන. ගන්ධත් එහෙමයි. සමහර ගන්ධ දෙන්නෙක් ඉන්න එක්කෙනෙකුට මේක ගඳක් අහුවෙන, තව එක්කෙනෙකුට ඒකම ගඳක් අහුවෙන්නේ නැහැ. තව කෙනෙකුට ඒක සුවඳක් අහුවෙන, තව කෙනෙකුට ඒක සුවඳක් අහුවේ නැති අය ඉන්නව නැද්ද? ඉන්නවා. රසත් එහෙමයි. එහෙමනම් මේ ඉන්ද්‍රියන් අපිට ඇත්ත කියලා දෙන්නේ නෑ. එහෙනම් අපේ ඉන්ද්‍රියන් පරමයෙන්ම විශ්වාස කරන්න එපා. මට මේ ඉන්ද්‍රියන් ටික ඔක්කොම ඇත්ත කියලා දෙන්නේ. මේ පේන දේ, ඇහෙන දේ, දැනෙන දේ සත්‍යයි කියලා හිතන්න යන්න එපා. ඒව එහෙමනම් හිතට හිතෙන දේවල් සත්‍ය වේද? හිතට හිතන දේවල් සත්‍ය වෙන්නේ නැහැ. හිතේ අමුතු දෙයක් නැහැ. හිතේ තියෙන්නේ අර සියල්ලගේ වේගයේ ශක්තිය. වාහනයක් ගත්තාම අපි කිව්වා තෙල්, බැටරිය, ගින්දර, වාතය මේ ඔක්කොම එකතු වෙන ශක්තිය. ස්වභාවයක් තියෙන මේ ශක්තිය ස්වභාවය ජනනය කරගෙන තමයි ඊළඟට තමයි ආ ගමන ආරම්භ කිරීම කියන එක පටන් ගන්නෙ. ඒ වගේ සිතෙහි තියෙන්නේ ඉන්ද්‍රියන් වල ගැටින වේගයේ ශක්තිය. පැහැදිලිනේ? ගැටින වේගයේ ශක්තිය තියෙන්නේ. අපි නොනවත්වාම ගැටෙනවා. දැන් වාහනයක තියෙන්නේ ඔය පිස්ටන් 4යි 2යි 3යි බයික් වල නම් 1යි. ඔහොම තියෙනවා. එකෙන් එක එක ශක්තිය. අපේ පිස්ටන් කීයක් තියෙනවා? වැඩි දිනන 5ක්. මේක වේගින් වැඩ කරනවා. ලොකු ලොරි හිම තියෙනවා පිස්ටන් 5යි 12යි ඒක කාර්යයක් තියෙනවා හදලා තියෙනවා. ඒ වේගින් ගැටෙන ශක්තිය තියෙනවා නොනවත්වා. පිස්ටන් හදලා තියෙන්නේ එහෙම එකක් යටනකොට තව එකක් උඩට එනවා. එක යට යන කලින් තව එකක් එනවා. වේගය නොනවත්වා වේගවත් කරලා ලබා දෙනවා. ඒ විදිහ තමයි කැඩෙන්නේ නැතුව වේගයක් යා හදලා ශක්ති කරලා එවන්නේ. අපිත් එහෙමයි. නොනවත්වා වේගයක් තියෙනවා. ඒ වේගය තුල ශක්ති ස්වභාවයක් තියෙනවා. ශක්ති ස්වභාවයට මම කියනවා, අපි කියනවා මම මම මම මම මම මම මම මම. වාහනයක් නතර කරන්න නම් ඔය ස්විච් එක ඔෆ් කරාම තවන්න පුළුවන්කම තියෙන මේ ශබ්ද කරගන්න. අපිටත් දැන් අපේ ස්විච් එක නිවා ගන්න කොහොමද කියන එකයි වැදගත් තමයි. ඒක අවශ්‍ය කෙනාට විතරයි. ඒ කියන්නේ දුවල දුවල ඇති වෙච්ච කෙනාට. සමහර අය ඉන්නෝ විවේකයක් ගන්න කොයි වෙලාවෙද කියලා මහන්සි වෙලා. සමහර අය ඉන්නෝ විවේකයෙන් ඉඳලා කවුරු හරි එනවනම් කතා කර කර හරි ඉන්න මේ පාළුවනේ මෙන්න කෙනෙක් එනකම් බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ දෙගොල්ලොම ඉන්නවා. කෙනෙකුට මේ ලෝකයේ මේ මමත්වයේ හරි ප්‍රියමනාප දැනක් බවට පත් වෙනවා. තව එක්කෙනෙකුට මේ මමත්වයේ දුකක් පීඩාවක් බවට පත් වෙනවා. දුර බලන්න හැකි ඥානයක් තියෙන්න ඕන. වැවක නාන මිනිස්සෙක් ඉන්නවා. ගමේ ඉන්න ගමයා ගැමියා ඇවිල්ලා කියනවා පුතේ ඔය වැවේ කිඹුල්ලෝ ඉන්නවා. මොකද කරන්නේ? සමහර අය නම් නෑ නෑ අංකල් අපි කිඹුල්ලොන්ට බය නෑ කියලා කියනවා. පුතේ ඔය දියසුලි තියෙනවා. උතර නාන්නේ පවතන හරි භයානක තැන. නෑ නෑ අංකල් අපි මූදෙත් පීනලා තියෙනවා. දැන් ගිහිල්ලා වුණ එක වෙලාවක තමයි කිඹුල අර යනවා. එහෙම නැත්නම් දියසුලියකට අහු වෙනවා. ඔය ඈත ගම්මානවල වැව්වල ඇනවල්වල සිද්ධ වෙන ප්‍රායෝගික සිද්ධියක් වම් මේ කිව්වේ. ඔය කියන දේ අහන්න නැති ඇයිට වෙන දේවල්. ඒ වගේම තමයි මමත්වයේ හොඳයි කියාගෙන කෙනෙක් එතන පීනමින් නාමින් කාමින් බොමින් ගීත ගයමින් විනෝද වෙමින් කල් ගත කළොත් මොකද වෙන්නේ? හිටිය ගමන් කිඹුල අරන් යනවා. හිටිය ගමන් දියසුලියට අහු වෙනවා. අහු වෙච්චට පස්සේ එතකොට ගමයා කියන්නේ ප්‍රමාදයි පුතා මං කලින් කිව්වනේ දැන් බෑ අපිට අත ගහන්න බෑ. කිඹුල අරන් යද්දි අය අත ගහන්න බෑ බෑ. ඒකයි ස්වභාවය. ඉතින් බය නැත්තම් ඒක එහෙම වෙනවා. ඒ නිසා තමන් සසරට බයක් ඇති වෙන්න ඕන, දුකට බයක් ඇති වෙන්න ඕන. තමන් දුකටපත් වෙනවට තමන් කැමති නැති වෙන්න ඕන. ඒක භෞතික ලෝකෙත් එහෙමයි, අධ්‍යාත්මික ලෝකෙත් එහෙමයි. තමන් දුකටපත් වෙනවට තමන් අකමැති වෙන්න ඕන. තමන් ප්‍රශ්න වලටපත් වෙනවට අකමැති වෙන්න ඕන. තමන් ගැටලු වලටපත් වෙනවට තමන් අකමැති වෙන්න ඕන. තමන්ගේ ජීවිතයේ දවසින් දවස සහනශීලීත්වයක් ඇති වෙනවට තමන් කැමති වෙනවා. සහනශීලීත්වයක් ඇති වෙනවට කැමති වෙනවා. දුක කියන්නේ පාපය නිසා ඇතිවන දෙයක්. මානසික පීඩන කියන්නේ පාපය නිසා ඇතිවන දෙයක්. දැන් එහෙනම් ඔබේ හිතේ දුක තියෙනවා නම් ඔබ තේරුම් ගන්න ඕන කාරණය මොකද්ද? මල්ලක පාපේ තියෙනවා. තාපය දැවීම. දැවීම කියන එකට තමයි පාපය කියන්නේ. හැම මොහොතකම සිත පිච්චෙනවා. එහෙම නැත්නම් විඳිනවා. ඇයි විඳින්නේ? තියෙන බුද්ධිය හැදිලා තියෙන අන්තයක පැටලෙන්න. යාට බුද්ධියක් පහළ වෙලා නැහැ අනන්තය දකින්න. අනන්තය දකින බුද්ධියක් තියෙනවා නම් එයා ඒ බුද්ධි ඥාණයෙන් මොකද කරන්නේ? අනන්තයට පිවිසෙනවා. අනන්තයට පිවිසුනාට පසුව කවර පීඩාවක්ද, කවර දුකක්ද? අපි ජීවිතේ කරන කියන දේවල් උපකාරකද නිවන් දකින්න? පුජ්‍යලේක හැඩයට කරන කිසිම දෙයක් උපකාරක නෑ නිවන් දකින්න. පුජ්‍යලත්වයෙන් තොරව යමෙක් ක්‍රියා කරයිද එයයි උපකාරක නිවනට. පුජ්‍යලයා වේදනාවකින් තමයි වැඩ කරන්නේ. පුජ්‍යලත්වයෙන් තොරව වැඩ කරන කෙනා වේදනාවෙන් තොරවයි වැඩ කරන්නේ. කෙනෙකුට තමන්ගේ ඉන්ද්‍රියන් දමනය කරගන්න බැරුව ඉන්න මොහොතේ ලෝතුරා බුදු කෙනෙක් වැඩම කළා තමයි මේ ඉන්ද්‍රියන් දමනය කරන වැඩපිළිවෙල ඉගැන්වුවේ. ඔබ සියලු දෙනාම වෙදෙට පැමිණේ. අපි ඉගෙන ගන්න ඕන. මොනවද? භාවනාවක් ඉගෙන ගන්න ඕන. ධර්ම කරුණු ඉගෙන ගන්න ඕන කියලා. නමුත් දැන් මා තමයි ඔබව ඉගෙන ගැනීමෙන් එහාට රැගෙන යන්නේ. ඔබ වෙතින්ට පැමිණියේ ඉගෙන ගන්න ඕන කියන අදහසින්. ඉගෙන ගන්නවයි කියන එක වැඩක් නෑ. එතනින් එහාට පමුණුවන්නේ කල්යාණ මිත්‍රත්වය. ඉගෙන ගන්න බුද්ධියට මොනවා දුන්නත් ඒව ඇතුළත් වෙන්නේ සංස්කාර ගණයට. සංඛාරා පරම දුක්ඛ. මේ සංස්කාරයන් පරම දුක. මොන විදිහේ සංස්කාරයක් දුන්නත් ඒක දුක. දෙයියෙක් ඉන්නවා කියලා දුන්නත් සංස්කාරය දුකක්, දෙයියෙක් නැහැ කියලා දුන්නත් සංස්කාරය දුකක්. සතර මහා භූතයෝ මේ ලෝකේ හැදුවේ කියලා සංස්කාරයක් දුන්නත් දුකක්, දෙයියෝ තමයි මේ ලෝකේ මැව්වේ කියලා කිව්වත් දුකක්. සංඛාරා පරමා දුක්ඛ. දෙයියෙක් නැහැ කිව්වත් දුකක්, දෙයියෙක් ඉන්නවා කිව්වත් දුකක්. ඒ නිසා මං දෙයියෝ නැහැ කියන්නෙත් නැහැ, ඉන්නවා කියන්නෙත් නැහැ. ඒකට හේතුව දෙයියන්ගේ පාඩුවේ දෙයියෝ ඉඳිපුවායි, මගේ පාඩුවේ මං ඉන්නවා. දෙයියෝ කියන ඇති කරදරයක්ම නැති මිනිස්සයා මට මේ ලෝකේ ඉන්නේ ආනන්ද හාමුදුරු තමයි කියලා. යාලි මිනිස්සුට කරදර කරනවනේ. නේද? මට පොඩ්ඩක්වත් දීක ගන්න දෙන්නේ මේගොල්ලෝ කරදර කරනවා. බලන්න මෙන්න මෙහිම පිරිසකුත් ඉන්නවා මට මේ දෙයියන්ට කරදර කරන්න නැති අය. අනේ ඒගොල්ලෝ තමයි ශ්‍රේෂ්ඨම අය කියලා කියන්නේ. අපිත් කියන්නේ පවුලේ සමහර අයට. අනේ අපිට කිසිම කරදරයක් නැහැ අක්කගෙන්. අපිට කිසි කරදරයක් නැහැ නංගිගෙන්, මල්ලිගෙන් කියලා කියන්නේ. ඒ වගේ කරදරයක් නැති කෙනෙක්. වෙන්තෝන දෘෂ්ටි වලින් ඈත් වෙන්න මානසික සහනය ලැබෙනවා. දෘෂ්ටි ගත වෙන්න දැඩි වෙන්න මානසික අසහනය වැඩි වෙනවා. අතහැර දමන්න කියලා පුජ්‍යලේකුට අපි මතක් කළත් පුජ්‍යලේකු අඳුරන්නේ නැහැ අතහැරීම කියන්නේ කුමක්ද කියලා. පුජ්‍යලත්වයේ අතහැරීම තවත් අල්ලා ගැනීමක්. පුජ්‍යලත්වයේ සත්‍ය තවත් අසත්‍යයක්. පුජ්‍යලත්වයේ සතුට තවත් දුකක මුල පෙළීමක්. පුජ්‍යලත්වයේ උත්තරය පිළිතුර තවත් ප්‍රශ්නයකට මුල පෙළීමක්. මේ ලෝකයේ ප්‍රශ්න තමයි කාලෙකදී උත්තර වශයෙන් භාවිත කරන්නේ. උත්තර තමයි කාලෙකදී ප්‍රශ්න බවට පත් වෙන්නේ. දැන් අපි ප්‍රශ්නේ කියලා ලොකුවට හිතලා සංවර්ධනයේ කියලා එකක් ඇති කරගෙන යනවනේ. ඕක තමයි කාලෙකදී ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ ලෝකේ ආයෙ අනිත් පැත්තට ගිහිල්ලා අර ප්‍රශ්නේ කියලා හිතපු එක උත්තරේ කියලා ආයෙ ගන්නවා. ඒකයි සබහාය. මේ ලෝකේ ප්‍රශ්නයක් බවට පත් නොවන උත්තරයක් නැත. බලන්න කියන්න. ඒම උත්තරයක් නැහැ. ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැති උත්තරයක් නැහැ. මේ ලෝකේ සත්‍යයත් අසත්‍යයත් දෙකම සත්‍ය හෝ අසත්‍ය නොවේ. ඒ දෙකම මනුෂ්‍යයන් විසින් සාදා ගන්නා ලද දෙයක්. එකයි ස්වභාවය. එකයි සත්‍ය. මේ කියන කරුණු නුවණින් ඔබ දකින්නවද? දකින්න උත්සාහ කරනවාද? සාමාන්‍යයෙන් අපිට ටිකක් නොපෙනෙන දෙයක් පෙන්වුවාම අපි ටිකක් ඇහැ පිහිදාලා බලන්නේ. ඕ බලන්න. කියලා කල්පනා කරලා ඇස පිහිදාලා බලනවා. ඒ වාගේ ටිකක් උනන්දුයෙන් ධර්මයේ දිහා බලන්න ඕන. අධ්‍යාපන මට්ටමක් උනත් ඉස්සරහට දියුණු වෙන්නේ ශිෂ්‍යයාගේ ඉගෙන ගැනීමේ දක්ෂතාවය සහ ගුරුවරයාගේ ඉගැන්වීම කියන කාරණේ පදනම් කරගෙන. සද්ධර්මයත් එහිමයි. ඒ අන්‍යෝන්‍ය සම්මර්ෂණය තුළ තමයි, ප්‍රඥාව දියුණු වීම තුළ තමයි මේ ධර්මය ප්‍රකට වෙන්නේ. මා ඔබට මෙතෙක් වේලා දේශනා කළේ කුමක්ද? උත්තර සියල්ලම හරිත් නැහැ, වැරදිත් නැහැ. සංඥාවක් අල්ලන්නම උත්සාහ කරන්න එපා. සංඥාවන් වලින් ඈත් වෙන්න උත්සාහ කරන්න. උත්සාහ කරන්න කියලා කියනකොට මායි නැවත සංඥාවක් ගන්නවා නම් තමයි. නමුත් ඒක වචනේ ඉක්මවා ධර්මයේ අසන්න ඕන කියන එකේ අදහස් වෙන්නේ ඒකයි. ඇත්තෙන්ම මා කිසිවක් උගන්වන්න උත්සාහ කරන කෙනෙක් නොවේ. ඒක තමයි මම කිව්වේ. මම ටීචින් කරන්නේ නෑ, උගන්වන්නේ නෑ කියලා කිව්වේ ඒකයි. මම මමත්වයේ නැහැ කියන කෙනෙක් නෙමෙයි මම. මේක සතෙක් නෑ, පුජ්‍යලයක් නෑ, මමෙක් නෑ කියන කෙනෙක් නෙමෙයි මම. ඒ කියන්නේ මමෙක් ඉන්නවා කියන එකද? නෑ, මා මමෙක් ඉන්නවා කියලා කියන්නේත් නෑ. එහෙම නෑ, ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ කියලා කියන්නේ ඔබ වහන්සේ. නෑ, මා එසේද කියන කෙනෙක් නෙමෙයි. ඉතින් මාගේ දේශනාව ඔබ හඳුනා ගන්න. මාගේ දේශනේ හඳුනා ගන්න. උත්සාහ කරන්න. එම උත්සාහයේ මත තමයි ධර්මයේ සෑදෙන්නේ, ගොඩ නැගෙන්නේ, සංවර්ධනය වෙන්නේ. ඒ වරක් දෙකක් උත්සාහවත් වෙලා අතහැර දාන තියෙන කාරණයක් නෙමෙයි. දහස් වරක් ඕ සිතලා තමන්ගේ ගැටලු සියල්ලම निराකරණය කරගන්න තියෙන කාරණයක්. ඒ වගේම निराකරණය වෙන කාරණයක්. හැබැයි ඒ කෙල අවසානයේ දක්වාම සියල්ල හරින්න පුළුවන් මහා බලයක් එක්ක යන ගමනක් තියෙන කෙනෙකුට තමයි ධර්මය ලැබෙන්නේ. මොනවා හරි දැනක ආසත්තව රැඳෙනවා නම් එයාට යන්න බෑ. ඒකයි ස්වභාවය. දැන් සසර වුණත් එහිම යද්දී යනකොට ආසත්තව රැඳෙන ස්වභාවයක් තියෙනවනේ, එතෙන්ට තමයි යන්නේ ආසසර. මේ නිවන් මාර්ගට උපකාරක වන අතහැරීම ධර්මයේ තුලින් සිදුවන දෙයක් මිසක් සිදු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම ඒ ඇති කරවන සංවරය, ඉන්ද්‍රිය සංවරය ඇති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඇති වෙන දෙයක්. ධර්මයේ අසද්දි, සද්ධර්මයේ අසද්දි ඇති වෙන දෙයක්. ඇති කරන්න බෑ. ඇති කරන්න ගියොත් එහෙම ඒ ඉන්ද්‍රියන් තව තවත් දෘෂ්ටිගත වෙනවා. හැම දෙයක්ම තේරෙන්නද ඕන නෑ. මේ තේරෙන හැම දෙයක්ම තුලම සංස්කාරයක් තියෙනවා. මේ සංස්කාර දුකයි. මේ තේරුම් ගන්න විදින සංඥා කරන, දකින අහන, ආග්‍රහණය කරන, රස විඳින, ස්පර්ශ ලබන මේ ඉන්ද්‍රිය සීමාවෙන් එපිටට මම පැන ගන්න ඕන. ඒකට කියනවා ලෝකෝත්තර වෙනවා, ලෝකෙන් එහාට යනවා කියලා. ඒ ලෝකෙන් එහාට ගියපු අය හරීම ඥානවන්තයි. කීමටත් කියන්නේ ඔය මනුස්සයා නම් හරි ලෝකෝත්තරයක් කියලා. ඒක ඇවිල්ලා තියෙන හේතුව තමයි හරි බුද්ධියක් පහළ වෙනවා, හරි ඥානයක් පහළ වෙනවා ඈතින් ඉඳන් දකින්න ලෝකයේ දේවල්. ඕනම දෙයක් ජයග්‍රහණේ කරා යොමු කරගන්න පුළුවන් බලයක් එයාට ගොඩ නැගෙනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ලෝකීය කෙනාගේ බුද්ධිය හරි පටුයි. දැනගත්ත දේ ටික විතරයි, මල්ලට දාගත්ත දේ ටික විතරයි තියෙන්නේ. මල්ලට දාගත්ත ඉඩමක්, මල්ලකට දාගත්ත දරුවෝ 3-4 දෙනෙක්, මල්ලකට දාගත්ත මහත්තයෙක් නෝන කෙනෙක්, දාගත්ත නෝන මහත්තයා තමයි මල්ලි ඉන්නේ. ඈ මල්ලකට දාගත්ත මොනව හරි දැනුම් ටිකක්, ඔය දාගත්ත දැනුම තමයි. මල්ලට දාගත්ත ආගම, මගේ ආගම බෞද්ධ, මගේ ආගම ක්‍රිස්තියානි, මගේ ආගම මුස්ලිම්, මගේ ආගම හින්දු. මල්ලට දාගත් ආගම දන්නවා. හරි පාටුයි. ඔය මලු එකක්වත් අපි උපදිද්දි තිබුණේ නෑ, මේ පස්සේ හදාගත්ත මලු. ඔක්කොටම කියන්නේ සිය ලෝකයේ අයද සියලෝ මේ අසමගි වෙන්න හේතුවක් නෑ. මේ පස්සේ දාගත්ත මලු දාගෙන සියලු දෙනාම ලෝකේ හරිම අන්ධ තැනකට තල්ලු කරලා තියෙන මේ ආගම් වලින් කරලා තියෙන මහ විනාශයක්. මන් කියන්නේ සමහර අය කියනවා. දැන් බලාගෙන යනකොට නේ එහෙම කරලා කියලා කියනවා. ඊට පස්සේ ජාතීන් වලින් කරලා තියෙන්නේ. ඔයා සිංහල ජාතිය, ඔයා මුස්ලිම් ජාතිය, ඔයා දෙමළ ජාතිය කියලා වෙන් කරලා හදලා මහා විනාශයක් කරලා තියෙනවා. මිනිසුන් අනවශ්‍ය තරඟකාරීත්වයකට පත් කරනවා. මහ විනාශයක් ඇති කරලා තියෙනවා. එහෙමනම් මේ ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ විනාශකාරී බුද්ධිමයන් වල ශේෂ කොටස්. මොලේ ඇතුළේ තියෙනවා. මල්ල ඇතුළේ තියෙනවා. දැන් එහෙනම් අපි හිතන්න ඕන ඔක්කොම සමානයි කියලාද? නෑ. ඔක්කොම අසමානයි කියලාද? නෑ. එහෙම හිතන්න උවමනාවක් නෑ. ඒ ලෝකයේ தත්ත්වයේ ලෝකයේ වෙනසේ විදියට තීදී අපි මේ සියල්ලගෙම ඈත්ව දකින්න හැකියාවක් තියෙනවා. ඇසින් ඈත්ව දකින්න. ඇසින් ඈත්ව දකින්නවා කියන්නේ කුමක්ද? ඇස භාවිතා කරන්නේ නැතුව දැකීම. කොහොමද ඇස භාවිතා කරන්නේ නැතුව දෙයක් දකින්නේ? හරි බලමු අපි මේ බුද්ධි පරීක්ෂණය කරලා. ඇස පාවිච්චි කරන්නේ නැතුව දැන් මේ මොහොතේ මේ වටපිටාව බැලුවොත් ඔබට මොනවද පේන්නේ? ඇස් දෙක මොනම ආකාරයකින්වත් පාවිච්චි කරන්නේ නැතුව ඇස කියන ධර්මතාවය බැලුවොත් මේ වටපිටාව මොනවද ඔබට පේන්නේ? හොඳ උත්තරයක් දෙන්න බලන්න මට. දැන් අප ඇස කියලා කතා කරන්නේ චක්කු විඥානයේ සහිතව. අපිට පෙර දැකපු දෙයක් මෙතන ආයි බලනවා කියන්නේ අපි එතන ඇස භාවිතා කරනවා. ඒක භාවිතා කරලා ගතිපු දෙයක් නැවත බැලීමේදී පවා අපි ඇස කියන එක ඒක බලන්න, ඒ අතීතය බලන්න භාවිතා කරනවා. ඒකට අපි කියනවා චක්කු විඥානය කියලා කියනවා. ඒකට එතන චක්කු කියන වචනේ දාලා තියෙනවානේ. චක්කු විඥානය. ඒ කියන්නේ ඇසේ මතකය. එතන ඇස තොරව නැහැ. තේරෙනවනේ? ඔව් ඇසෙන් තොරව නැහැ. ඒකයි ඒකට චක්කු විඥානය කියලා කියන්නේ. ඇසෙන් තොරව එහි පෙනීමක් නැහැ. අධ්‍යාත්මික දෙයක් හරි පේන්නේ චක්කු විඥානය ඔස්සේ. එතකොට අපි එතන ඇස යම් ආකාරයකින් භාවිතා කරනවා. එස කුමන හෝ ආකාරයකින් භාවිතා නොකොට මේ ස්වභාව දහම දෙස බැලුවහම මොකක්ද අපිට පේන්නේ? හරි, දැන් අපි ඇස භාවිතා කරන්නේ නැතුව කිසිම ආකාරයකින් ඔන්න මා බලනවා, මේ වටපිටාව බලනවා. මට පේන්නේ මොනවද? කිසිවක් නැත. මට නොපෙනෙන්නේ මොනවද? කිසිවක් නැත. ඇස භාවිතා නොකර බලන අවස්ථාවේදී පේන දේ හොඳට ගන්න එක. මේක අහපු නැති වචනයක් නේ. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඒකයි කියන්නේ ප්‍රත්‍යක්ෂතාවයෙන් කියන ධර්මය මේ. ආඩම් නෙමෙයි. ඇස භාවිතා නොකර බලන කල්හි මට කිසිවක් පේන්නේ නැත. මට කිසිවක් නොපෙනෙන්නේද නැත. එයයි මාගේ පෙනීම. කොහොමද ඒ බණපදේ ඔබට දැනෙන්නවද සිසිලස හිතියන ගුණය? මොනතරම් සිසිලසක්ද? නෙත කිසිවක් පරිහරණය කරන්නේ නැතුව, නෙත භාවිතාවට ගන්න නැතුව මේ වටපිටාව බලන කල්හි මට කිසිවක් පෙනෙන්නේ නැත. නොපෙනෙන්නේද නැත. පේනව ගන්නේ නැතුව ඉන්නවාද නෙමෙයි. පේනව ගන්න නැතුව ඉන්නවාද නෙමෙයි. පේන්නේ නැද නෙමෙයි. පේනවාද නෝවේ. එහෙමනම් කුමක්ද එතන දැක්ම? මට නම් ඕව තේරෙන්නේ. එහෙම හිතනවනේ. ඔව්, එහෙම හිතනහම කියන්න දෙන ඇත්ත කතාව තමයි මට නම් ඕව තේරෙන්නේ නැහැ තමයි. මමත්වයේ කියන්නේ හරීම පටු දෙයක්. ලද බොළඳ දෙයක්. හරීම ස්වල්ප වූ ඥානයකින් වැඩ කරන දෙයක් තමයි මමත්වය. අප ළඟත් එහෙමයි. අපි ළඟ මමත්වයේ තියෙද්දී හරියට හීන වූ පෞරුෂයක්, හීන වූ ඥානයක්, හීන වූ ගුණයක් හරියට හීන විදියට දකින්න පුරුදු වෙලා තිබුණා. හීනමානයෙන් පිච්චෙන එක වෙලාවක, තව වෙලාවක අධිමානයෙන් පිච්චෙන. තෙරක් හොයාගන්න බැරුව, විසඳුමක් හොයාගන්න බැරුව පිච්චි හිටියා. කල්පනා කළා මමත්වයේ තමයි මේකන දුක, මමත්වයේ ඉක්මවන්න ඕන. මමත්වයේ ඉක්මන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියට දැනගෙන වඩන්න ඕන. එහෙම නැතුව වැරදි විදිහට දැනගෙන ඕක කියෝ කියෝ හිටියට වැඩක් නැහැ. දෘෂ්ටි වලින් ඉවත් වෙන්නම ඕන. සම්මා දිට්ඨික වෙන්න ඕන. සම්මා දිට්ඨිය කියලා තව දෘෂ්ටියක් හදන්න එපා. සම්මා දිට්ඨිය කියන්නේ මේකයි කියලා තව දෘෂ්ටියක් හදනවා. නිවැරදි දැක්මේ කියලා එකක් හදනවා. ලෝකේ හදාගන්න සත්‍යයක් තියෙනවා. ඇත්තක් නෙවෙයි. දැන් ඔන්න හෙට ඉඳලාද කොහෙද මූණ වහලා යන හෙලිමොත් තහනවා. දැන් හෙට ඉඳලා දඩ ගහනවා. ඉතින් ඒක හදාගත්ත වැරද්දක් නෙවෙයිද? හදාගත්ත වැරද්ද. ලෝකේ විසින් හදනවා, සම්මත කරනවා, නීතිගත කරනවා, ඊට පස්සේ ඒක පොලිසිය විසින් කියලා අපිට කරන්න දෙයක් නැහැ. අපිට නීතියෙන් කියලා තියෙන මේක වරදක් කියලා ඒ නිසා අපි ලියනවා. මිනිස්සු කකුල් දෙකෙන් යා වරදක් තනි කකුලෙන් යා යුතුයි කියලා මොකක් හරි නීතියක් සම්මත වුණොත් ඒකත් වරදක්. ඊළඟට මිනිස්සු තනි කකුලෙන් යන්නේ. ඒක තමයි ස්වභාවය නේ. දැන් වාහන වලට තිබුණා වීදුරු කළු කිරීම තහන. එතකොට කළු කළු කළ කියත් එහෙම තරගා. ඒක ලෝක සම්මතය. එහෙම මේ ලෝකේ සම්මුතිය තුළනේ අපි ඉන්නේ නේ. බලන්න ඔබේ අධ්‍යාත්මයේ මොලේ ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? ඔබගේ සම්මුතිය. ලෝ විසින් ඇති කරපු සම්මුතිය, මා විසින් ඇති කරගත් සම්මුතිය. ඒ සම්මුතිය තමයි ඔබට සියලු වේදනා, පීඩා, ප්‍රශ්න ඔක්කොම ගෙනල්ල දෙන්නේ. ඒ සම්මුතිය සම්මුතිය විදියටම ලෝකෙ තිබුණාවේ අධ්‍යාත්මයේදී අපි මේ සියලු සම්මතය ඉක්මවා දකින්න ඕනේ. නිකන් ඇඟට නිකන් හරි නෑ වගේ නිකන් කම්මැලි කමක් වගේ දැනෙන එක නිකන් අල්ලල නිකන් මිරිකනවා වගේ කවුරු හරි එහෙම ගතියක් ඇති වෙනවා. සමහර අය ටිකක් මේ හදවත නිකන් ඩිඩ්ඩි ගාන වේගය පොඩ්ඩක් වැඩි වෙන ස්වභාවයක් ඇති වෙනවා. සමහර අය සැහැල්ලුවක් වගේ දැනෙනවා. සමහර අය තේරෙන්නේ නැති කම නිසා තමන්ගේ ඔළුවේ අම්ම පහසුතාවයක් වගේ දැනෙනවා. මොකක්වත් තේරෙන්නේ නැති නිසා සමහරලාට මට නම් මේක හරියන්නේ නැහැ කියලත් සමහර අයට හිතෙනවා. ඒ සිතුවිලි රාශියම මැද්දේ තමයි ඔබ සිටින්නේ. අපිට කියන්න දෙන්නේ මේ සියල්ලම මැඩලගෙන කොහොම හරි මේ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන්න, ප්‍රත්‍යක්ෂ කර ගන්න උත්සාහ කරන්න. නොමිලේම හම්බෙන ධර්මයනේ. ඈ නොමිලේම හම්බෙන ධර්ම, ඒක නොමිලේම ලබා ගන්න. මේ ලෝකේ නොමිලේ ලබා ගන්න තියෙන උපාදියක් තියෙනවා නම් ඒ නොමිලේම මේ නිර්වාණ ධර්මයේ තමයි. ඒ වර්ග බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන වීරයෙන් තොරවයි නිවන් දැක්කේ කියලා. වීරයෙන් තොරවයි නිවන් දැක්කේ. සම්මර්ෂණයෙන් තොරවයි නිවන් දැක්කේ. අදහ ගන්නත් බෑනේ. ඒකනේ කියන්නේ ඉන්ද්‍රියන් වලට ගෙනල්ලා මේ ධර්මය අමුණලා ධර්මයේ වගේ එකක් ඔබ හදාගන්න එපා. අතහැරලා විවෘතව ඒ ධර්මකාරණයේ ඔස්සේ තමන්ට දැනෙන දේ දැනෙන්නේ ඉඳ හරින්න. එවිටයි ධර්මයේ පිවිසෙන්නේ ඔබ ළඟට. ධර්මයේ පැමිණ මේ තමා තුළ සිදු කරන්නේ තමා තුළ තියෙන අර කෙලෙස් බර අඩු කරන එක පමණ. දෘෂ්ටිගත කරන්නේ ධර්මය. අන කරන්නේ ධර්මය. බලපෑමක් නැහැ ධර්මය තුල. නමුත් ආගමක් තුල නම් තියෙනවා දෘෂ්ටිගත කිරීම තියෙනවා, බලපෑම් කිරීම තියෙනවා, වද බන්ධන තියෙනවා, හිංසා තියෙනවා, දඬුවම් තියෙනවා, ඔක්කොම තියෙනවා. දෙයක් කළාම ඒකට විපාකයක් තියෙනවා. නමුත් නිවන් මාර්ග තුල ක්‍රියාවක් නැහැ, විපාකයක් නැහැ. පරම සත්‍යයක්, මේ බොරු කතාවක් නෙමෙයි මේ. පරම සත්‍යයක්. ක්‍රියාවක් නැහැ, විපාකයක් නැහැ. තී ස්ථානෙට තම පැමිණියාම පුදුමාකාර සහනශීලී. ඉතින් මේ ධර්ම කරුණ තමයි කොහොමහරි අවබෝධ කරගත යුතුයි, ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ක්‍රියාවක් නැති තැන විපාකයක් කොහොමත් නැහැ. නිවන් දකිනවා කියන්නේ ලෝකේ තියෙන ඔළුව නිදහස් කරගන්න තියෙන ක්‍රමය. නිවන් දකිනවා කියන්නේ ඔළුව නිදහස් කරගන්න තියෙන ක්‍රමය. නිර්වාණ ධර්මය පිළිබඳව බුද්ධිකරණයක් කරන්න බෑ. කාගේ හරි ඔළුවට දාන්න බුද්ධිකරණය කරනවා කියන්නේ ඥාන. එහෙම කරන්න බෑ. බුද්ධිකරණයක් කරන්න බෑ නිවන් ධර්මය පිළිබඳව. නිවන් ධර්මය හැමදාමත් ලෝකීය මට්ටමින් එහා ලෝකෝත්තර මට්ටමක තමයි පවතින්නේ. එනිසා දේශනාවෙහි කියවෙන්නේ ලෝකෝත්තරත්වය. එනිසා බුද්ධිකරණය කරන්න බෑ. බුද්ධිකරණය කරන්න හදන අය කියනවා මොකද්ද කියන්නේ, අපිට නම් ඕක තේරෙන්නේ නෑ. ඕක තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවද කියන්න නම් බෑ. ඔබ වහන්සේ ජීවිත කාලෙම වණ කිව්වත් ඕක නම් කිසි කෙනෙක් තේරුම් ගන්නෑ නෑ කියනවා. බොරු. අන්තර්ජාලයේ තුල බණහවල තේරුම් ගත්ත අය ඉන්න සෑහෙන ප්‍රමාණයක්, අපි ඉදිරියට ඇවිල්ලා සද්ධර්මය අහලා තේරුම් ගත්ත ප්‍රමාණයක් ඉන්නවා. අපිට ඒ තේරුම් ගත්ත කෙනා ගේ වටිනාකමක් හෝ එහෙම දෙයක් අපි මැනින් නැති වුණාට ඒ තේරුම් ගත්ත කෙනාට වටිනවා. තේරුම් ගත්ත කෙනා උදාන වාක්‍යයක් ප්‍රකාශ කරගෙන ඉන්නවා. මමත් මේ ධර්මයේ මේ උප්පත්තියෙන් අරන් ආපු එකක් නෙමෙයි. මමත් හරේ දුක් මහන්සි වෙලා ආරණ්‍යයක් ගානේ, පුජ්‍යලේකේ පුජ්‍යලේක ගානේ ගිහිල්ලා අහලා බොහොම අසීරුවෙන් නොසිතන මොහොතක පහළ වෙච්ච අපූර්ව අත්දැකීම. එදා ඉඳලා තමයි යම් ප්‍රසන්න මානසිකත්වයකින් ජීවත් වෙන්න පවතින ලෝකේ අවකාශය සලසගත්තේ. ඉතින් අපිට උදේ හවහා නිතරම මතක් වෙන්නේ පුතජන භාවයේ මොනතරම් දුකක්ද. එහින් නිදහස් වුණු නිසා නේද අද මේ අප මානසික සැනසෙල්ල කියන එකෙන් ජීවත් වෙන්නේ. ධර්මය නිසා නේද ඔබට වද දෙන වදකයා ඔබ ගැනගෙන සිටිනවා. ඒ පාප මිත්‍රයා ඔබ සිතාගෙන ඉන්නවා නම් තමන්ට උපකාරක මිත්‍රයෙක් කියලා වරදක්. ඒ කියන්නේ තමා ළඟ තියෙන මමත්වය පාප මිත්‍රය. ඔබ ආශ්‍රය කරන්නේ පාප මිත්‍රයා නෙමෙයි. තමා ළඟ තියෙන කර්මය දහය ආදී කරගෙන ඉන්නවා. තමන් මානසික ක්‍රියාවලියේ මනස දහය ආදීයක් කරගෙන ඉන්නේ. මනස අල්ලන්නේ නෙමෙයි ඉන්නේ මගේ දහය ආදී කියලා. මගේ අදහස්, මගේ සංකල්ප, මගේ තීරණ, මම හිතන විදිය, මගේ හිත, මගේ හිත රිද්දනවට මම කැමති නෑ. මගේ දායාදනේ නේද? දායාදේ එහෙමයි. මගේ හොඳ මිත්‍රයා. හොඳ මිත්‍රයා නෙමෙයි පාප මිත්‍රයෙක්. කම්ම බන්දු තමන්ගේ ඥාතියෙක් මිත්‍රයෙක් වගේ අර පිලිසාරණ කරන එකම එක්කෙනා මේ ලෝකේ මිනිස්සු දෙයියොන්ට කලින් අදහන්නේ කවුද? මමත්වය. හැමෝම අදහන්නේ මමත්වය. මමත්වය අදහල තමයි දෙයිය බුදුන් අදහන්නේ. සරයිම අදහන්නේ මමත්වය. හැමෝම තම තමන් අදහනවා වගේ තමයි. එබැවින් මේ මමත්වය ඔබට කල්යාණ මිත්‍රයෙක්වත් අදහන්න සුදුසු කෙනෙක්වත් දායාදයක් කොටවත් නොගන්න. ඔබ දන්නවද ස්වභාවයට ඉඩ දෙන්න? දැන් ඔබේ ජීවිතය තුළ ඔබ වැඩිපුරම ඉඩ දීලා තියෙන්නේ මමත්වයට. මට ඉඩ දෙන්නේ නේ ස්වභාවයට ඉඩ දෙන්න. ස්වභාවය කියන්නේ ඒ ස්වභාව సౌందර්ය ස්වභාවිකත්වය. දැන් ගහක් කොළක් වැඩෙන්නේ ස්වභාවයට ඉඩ දීලා. ගහක් කොළක් තුල මමත්වේ නැහැනේ. විඥාන ධාතුවක් වැඩ කරනවා. පොහොර හොයාගෙන යන්නේ, ප්‍රතිචාර දක්වන්නේ. ගහක් ඒකයි. ගහකට ආදරෙන් කතා කළාම ගහට ඒක දැනෙනවා. ගහකට වතුරක් කරනකොට ගහ පිබිදෙනවා. ස්වභාවිකව වැඩෙන ස්වභාවයට ඉඩ දෙන්න. රහතන් වහන්සේගේ ගුණය ඒක. ඔබත් ඔබේ මනස ස්වභාවයට ඉඩ දෙන්න පුරුදු කරා. ස්වභාවය තමා තුළට ගලාගෙන ඉන්නේ ඉන්ද්‍රියන් වලින් නෙමෙයි. ඉන්ද්‍රියන් හයෙන්ම තොරව. ඒක හොඳට වටහා ගන්න. ඉන්ද්‍රියන් හයෙන් තොරවයි ස්වභාවය ගලාගෙන. කාලය හෙවත් අතීත අනාගත වර්තමාන කාලයෙන් තොරවයි. අතීතේනොත් නෙමෙයි අනාගතේනොත් නෙමෙයි වර්තමානයේනොත් නෙමෙයි ස්වභාවය ඔබ වෙතට ගලාගෙන එන්නේ. දැන් ඔබේ මතකයේ ගලාගෙන එන්නේ කොහෙන්ද? අතීතයෙන් අනාගතයෙන් වර්තමානයේ. එහෙත් ස්වභාවය ගලාගෙන ඉන්නේ අතීතයෙන් හෝ අනාගතයෙන් හෝ වර්තමානයෙන් නොවේ. බලන්න මේ මොහොතේ බලන්න ඒ ස්වභාවයට ඉඩ දෙන්න. ස්වභාවය අප වෙතට ගලාගෙන ඉන්නේ අපේ වැඩ අවසන් වුණාට පස්සේ. මගේ වැඩ, අපේ වැඩ ඔයව තියෙනවනේ අපි ළඟට. ඒක ඒ ටික තමයි මේ වැඩ කරන්නේ. ඒ ටික අවසන් වුණාට පස්සේ ගලාගෙන ඉන්නේ ස්වභාවය. ඒක අවසන් වෙනකම්ම ස්වභාවය ගලාගෙන ඉන්නේ නැහැ. අපේ වැඩ ටික අපි නතර කළාම, මගේ වැඩ ටික මම නතර කළාම ඔන්න එනවා ස්වභාවය තමාතුරට ගලායි. තමා සිටින තුරු ස්වභාවය තමාතුරට පැමිණෙන්නේ නැහැ. ඒ තමා ඉන්නේ අපේ වැඩ මගේ වැඩ තියෙනකම් විතරයි. වැඩ ඉවර වෙච්ච එකමන් තමා නැහැ. දැන් අපි පැහැදිලි කළා වාහනේ ඇදගෙන යන ශක්ති විශේෂය වාහනය තුළ හොයන්න බැහැ නතර කරලා තියෙනවා. ආනේ ඉංජිම නතර වෙනවත් එක්කම ඒ ශක්ති විශේෂී ගිලිහි යනවා. ඒ වගේම අපේ වැඩ මගේ වැඩ කියන එකේ ඒ ස්ටාර්ට් එකෙන් නතර වෙච්ච ගමම්ම ස්විච් ඔෆ් කරපු ගමම්ම අර මම නැති වෙනවා. ඊළඟට යාස් මම නෑ ස්වභාවික කෙනෙක්. දැන් ඔබට පේනෝ වෙන්න පුළුවන් මම කතා කරනවා කියලා. මම කතා කරන්නේ නෑ. හේතුව මා මේ කිසිදු වචනයක් තුළ නෑ. මම මේ කිසිදු වචනයක් ඇත්තක්, කර්ම සත්‍යයක්, යථාර්ථයක් කියලා මා ගන්නෙ නෑ. ඒ නිසා මා කතා කරන්නේ නෑ. මා ඉගෙනවීමක් කරන්නේ නෑ. මා ගුරුවරයෙක් නොවේ. ඔබ ශිෂ්‍යයෙක් නොවන්න. මේ උදාහරණ කරගන්නේ විශේෂ ඥානයක්. ඒකට කියනවා විමුක්ති ඥානය. දැන් අපිට නොයෙකුත් නොයෙකුත් ආගමික ඥාන, වාර්ගික ඥාන, පුජ්ජල ඥාන දෘෂ්ටි තියෙනවනේ. දැන් අපි ලබනවා විමුක්ති ඥානය. ඒ ඥානේ මුකුවත් තියාගන්නේ නැතුව බලන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා තමයි කියන්නේ විමුක්ති ඥානය. ඒ ඥානේ ඥාන නැහැ. ඒ ඥානය තුළ ඥාන නැති නිසා කියන විමුක්ති ඥානය. දැන් බෝතලයක් විතර කිසිවක් නැත්තම් හිස් බෝතලය. කාමරයක මොකක් නැත්නම් හිස් කාමරය, ශාලාක මොකක් නැත්නම් හිස් ශාලාව වගේ ඥානය තුළ කිසිවක් නැති අවස්ථාවට කියනවා විමුක්ති ඥානය. විමුක්ති ඥානයෙන් සිටිනවා. විමුක්ති ඥානය නිසා යාට දරා ගන්න දෙයක් නැහැ. මේක ඉතින් අල්ලගන්න පොඩ්ඩක් අමාරුයි. ඒක ටියුන් කරගන්න ඕන, ලයින් හදා ගන්නවා වගේ. රේඩියෝ එක වල සමහර ලාඩ ඒක සුසර කරගන්න හරි අමාරුයි. ලයින් දෙක තුන හම්බ වෙනවා, සූසු ගානවා, මේ සඳ තියෙනවා. ඉතින් බොහොම හරියට වෙලාවකට ඒක අපිට ටියුන් කරගන්න පුළුවන්. ඒ වගේම මේ විමුක්ති ඥානය තමයි හරියට සකස ගත්තාම ඒ තුල කිසිවක් නැහැ. ඒ දරාගෙන ඉන්න කිසිවක් නැහැ. පවත්වන්න කිසිවක් නැහැ. වීරිය අවශ්‍ය නැහැ. ශ්‍රද්ධාව අවශ්‍යත් නැහැ. ප්‍රඥාව අවශ්‍යත් නැහැ. සීලය අවශ්‍යත් නැහැ. ත්‍යාගය අවශ්‍යත් නැහැ. මොකක්වත්ම අවශ්‍ය නැහැ. ඒ වෙලාවට එයා ළඟ නැහැ ඒකවත් නැහැ. සම්මුතියට ආවහම ඒ කොම් තියේ. ඒත් ඒ සම්මුතිය තුළ එයා නැහැ. සම්මුතිය සම්මුතියක් පමණයි. ගෙවල් තියෙන්නේ ගෙවල් තියෙන තැන. යාන වාහන තියෙන්නේ යාන වාහන තියෙන තැන. රැකියාව තියෙන්නේ රැකියාව තියෙන තැන. තත්ත්වයේ තියෙන ලෝකයා විසින් තියාපු තත්ත්වය. ඒක අපි හදාගත්ත එකක් නෙමෙයි. යම් තත්ත්වයක ඔබ රැඳුනොත් එහෙම ඔබ එක් අයෙකුට උසස් කෙනෙක් වෙනවා වගේම තව කෙනෙකුට දෙවිනෙක් වෙනවාමයි. ඒ නිසා ඔබ කිසිදු තත්ත්වයක නොරැඳෙන්න. එවිට ඔබ කිසිවෙකුට දෙවිනෙක් වන්නේ නැත. දැන් අපේ සතුට ඒකයි. මා කිසිවෙකුට ලෝකෙ දෙවිනෙක් නෙමෙයි. ඒකට හේතුව තත්වයක නැහැ, තත්වයක් නැහැ. අපිට එක එක තත්ව දාලා තිබ්බට සමාජයෙන් ලෝකෙන් අපිට එහෙම තත්වයක් නැහැ. ශූන්‍යතාවය මුණ ගැහෙන්නේ ශූන්‍යතාවයේ දාත්හල පසුයි. ශූන්‍යතාවයේ මුණ ගැසෙන්නේ ශූන්‍යතාවයේ දාත්හල පසුයි. මේක තමයි භාවනාව. මෙවැනි ආකාරයෙන් ගැඹුරින් ධර්ම කරුණු විමසීම තමයි විදර්ශනා භාවනාව. යෝනිසෝ මනසිකාරය, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, මේ සියල්ලම මේ සිදු වෙනවා. මේ මොහොතේම සිදු වෙනවා. කය ගැන තේරුම් ගන්නවා, වේදනා ගැන තේරුම් ගන්නවා, ධර්මය ගැන තේරුම් ගන්නවා. මේ සියල්ලක්ම සිදු වෙනවා. සතර සතිපට්ඨානේ මේ මොහොතේ මේ වඩන එක මේ කරන්නේ. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි.